විශ්ව විශ්ව කිව්වට මොකද්ද විශ්ව කියන්නේ කියන එක හරියටම පැහැදිලි නැහැ. මේක අපප්‍රංශයක් බවට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් කියනවා මේක තමයි විශ්ව කියලා. තව කණ්ඩායමක් කියනවා නෑ ඕක නෙමෙයි. අපි එකඟුනේ අනිත් එකට කියලා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියනවා අපේ යෝජනාවට තමයි දැන් මේක ගුණේ කියලා. මෙහෙම පරස්පරතාවයන් ගණනාවක් මතුවලා තියෙනවා. ඇත්තටම ගත්තොත් මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමක්ම නෙමෙයි. මෙතන තියෙන්නේ දේශපාලන බලපොරොයක්. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන අංගුත්තර නිකායයි පිංගුත්තර නිකායයි ගැටුම්. මේකට එක එක සූත්‍ර හොයමින් කල් දමමින් තියෙනවා මේ මැතිවරණ ක්‍රමය සම්මත කර ගැනීම. අනිත් පැත්තට එක්සත් ජාතික පක්ෂයේ කල්මරමින් ඉන්නවා ඉක්මනින් ආණ්ඩුවක් හදාගන්න කියලා. ඉතින් මේ බලපොරය සීතල යුද්ධයක් විදිහට ඇත්තටම තියෙනවා. මේ සීතල යුද්ධය ඇතුලේ ඔය කියන නිශ්චිත මැතිවරණ ක්‍රමයක් සම්මත වෙන්න එළියට එන්නේ නැහැ.